රජ ක්‍රියාත්ම කිරීමට බලාපොරොත්තු වන දේශීය යන්ත්‍රණය පිළිබඳ තීරණ වලට පැමිණලා තිබෙනවාද? අතවසෙම විවිධ රටවල්වල විවිධ ආකාරයේ යාන්ත්‍රණ තිබිලා තියෙනවා. නමුත් අපි දැනට විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය අපගේ අවශ්‍යතාවයන් වලට යොමු කරන්නට පුළුවන් යාන්ත්‍රණයක් ගැන සාකච්ඡා කරමින් සිටිනවා. අපි විශ්වාස කරනවා අපි මුලින් කියපු ආකාරයටම සෙප්තෙම්බර් මාසයෙන් ප්‍රථම ඒ අදාළ යාන්ත්‍රණය සම්බන්ධයෙන් යම් ප්‍රකාශ ශක් මේ ස්ථානයේදී කරන්න පුළුවන් වෙයි කියලා.